මෙතිවරණේ තියන්න තියෙන්නේ කොට්ටාසි ක්‍රමය නිශ්චිත සමානුපාතික ක්‍රමය. අව ඒ පනතේ අවශ්‍යතාවක් හැටියට තව කාරණාවක් ඉටු කරන්න තියෙනවා. ඒක ඉටු නොවන නිසා මේ මෙතිවරණ ටික ප්‍රමාද වෙලා තියෙනවා. ඒ කාරණේ තමයි තේමා නිර්ණය ඇසට් කළාට පස්සේ ඒවා සම්බන්ධයෙන් කිසියම් දුක් ගැනවිල්ලක් තිබෙනවා. විසඳීම සඳහා පළාත් පාලන අමාත්‍යවරයාට පනතේ බලතල තිබෙනවා. පස් දිනකින් යුත් කමිටුවක් පත් කරා. ඊයේ පළාත් පාලන අමාත්‍යතුමා අශෝක පීරිස් කමිටුව පත් කළායි සම්බන්ධ. ඒ කමිටුව නොවැම්බර් මාසේ පළවෙනිදා ඉඳලා වැඩ පටන් ගන්නවා. මාස දෙකක් ඇතුළත කමිටුවේ නිර්දේශ ඉදිරිපත් කරනවා. ඒ කමිටුවේ නිර්දේශ ඉදිරිපත් කළාට පස්සේ පළාත් පාලන අමාත්‍යතුමා තීන්දුව කරනවා මේ පළාත් පාලන මැතිවරණයේ මෙන්න මේ කරන වෙනස්කම් සහිතව කරන්න ඕනේ කියලා.